නමේ ඉතිහාසන් වෙලා සජාතිගේ මාලිකම් ලංකාවට ආවයි පස්සේ ඒකට ජනාධිපති සජාතිගේ මාලිකම් ඇන්ටිමු මැතුවත් ඒකාබද්ධ නියෝජනයක් ඒකාබද්ධ නියෝජනයේ හොරුන්දුවක් දුන්නා සජාතිගේ මාලිකත්වයට. මේ අවසාන කාලයේ සිද්ධ වෙච්ච දේවල් ගැන රට තුල ඒ පොරොන්දුව ලිඛිතව අත්සන් කළා දීලා. ඊට පස්සේ මොකක්ද වුනේ? ඒ දුන්න පොරොන්දුව ස්වයික් එකේ වෙන්නේ නැහැ. ඒක තමයි සජාතිගේ මානවින්ගම් කවුන්සිලයේ ජාත්‍යන්තර පරීක්ෂණයකට යාව දෙන්නේ. දැන් නව රජයට කියලා තියෙනවා ජාත්‍යන්තර පරීක්ෂණ කරන ශීලි වෙලා වැරදි වුණා නම් ඒ වැරදි පිළිඅරගෙන අපගත්.